ദീപരാജ കഥാവ്. പിറ ലക്ദിവ രജക് ദറുവകു ലബ സതുടുവി ദേവിയട്ട് വറയക് ദിന ദേവിയ വറയ ഗനീമട്ട് കൽതബാഗത്തായ ഏ ഉപാൻ കുമര സത്വസ് അടവസ് വയസ്കാലയെ കുക്കുളൻ പൊറകെട്ടവീയ എക്കല എക് കുക്കുലെക് കലബലവി ඔහුගේ මුහුණට පැන්නේය. එහෙයින් කුමරුගේ ඇස් අන්ධ විය. කුමරු 11 වයසට පැමිණි විට දේවිය ඔහුට රජකමු ලබා දෙනු කැමැතිව රජු වෙත ගොස් දේවයන් වහන්ස කුමරු උපන් දිනේ ඔබ වහන්සේ විසින් වරයක් දෙන ලද්දේ ඒ වරය දැන් දුනමැනව යයි කීවාය. එකල්හි රජතුමා වරය ගනුව යයි කීය. එකල්හි දේවිය දේවයන් වහන්ස නුඹ වහන්සේගෙන් මා නොලබන දෙයක් නැත. දැන් මම අපගේ පුත්‍රයාට රජකම ඉල්ලමි යයි කීවාය. දේවියනි තොපගේ පුත්‍රයා අංගවිකලයකි, රජකමට නුසුදුස්සෙකි. එබැවින් ඔහුට රජය නොදිය හැකිය යයි රජු කීය. මා කැමති දෙයක් නොදනසේක් නම් එදා මට වරය දුන්නේ කුමකටද යනාදීන් දේවිය රජුට කරදර කරන්නට වන් කල්හි තොපගේ පුත්‍රයා හට සම්පූර්ණ ලංකා රාජ්‍ය නොදිය හැකිය. ඔහුට නාගදීපේ දෙමි. ඔහු හි ගොස් සේ සත්වසවා වෙසේවා යයි කියා ඔහු නාගදීපයට යැවීය. ඔහු දීපරාජ නම් විය. අංගවිකල නොවී නම් ඔහුට සම්පූර්ණ ලංකා රාජ්‍ය ලැබෙන්නට තිබින. උපදි විපත්තිය නිසා එය නොලැබින. අත්තේ කච්චානි කල්යාණනානි කම්ම සමාදානානි කාල විපත්ති පතිබාල්හානි න විපච්ඡන්ති. කාල විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතම් කුසල කර්මයෝ ඇත්තා. ලෝකේ ගුණධර්මවලින් පිරිහි ඇති නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලය පවතින දුර්භීක්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය ඇති විපත්ති කාලයේදී අතීතයේහි කළ පින් ඇතියවුන්ට සම්පත් සැප නොලැබේ. ඒ කාලයේදී සම්පත් ලබා දීමට කුසල කර්ම සමත් නොවේ. බොහෝ සම්පත් ලබා දීමට සමත් කුසල කර්මය වුවද ඒ කාලයේදී සමත් වන්නේ සුළු සැපතක් ලබා දීමට පමණකි. විපස්සී ආදයෝ පන සබ්බේපි බෝධිසත්තා මෙත්තා පුබ්බං භාගේන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික චිත්තේත මාතු කුච්චස්මින් පටිසන්ධින් ගන්හින්සු තේන චිත්තේන ගහිතාය පටිසන්ධියා අසංකේය ආයු ඉති සබ්බේ බුද්ධ අසංකේය මායුකා. මහාපදාන සුත්ත අට්ඨකතාවෙන් පාලේ පාටිය පරිදි විපස්සී ආදී සියලුම බෝධිසත්වයන් මෛත්‍රී පූර්වභාග සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසලයෙන් මෞකුස පිළිසිඳ ගන්නා බවත් ඒ සිතින් ප්‍රතිසන්ධිය ගත් කල්හි අසංඛ්‍යයක් ආයු ඇති බවත් සියලු බුදුවරයන් අසංඛ්‍ය ආයුෂ්කයන් බවත් මහාපදාන සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. වර්ෂ අසංඛ්‍යයක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයෙන් උපන් බුදුවරයන් එපමණ කල් ජීවත් නොවන්නේ කාල විපත්තිය නිසාය. අසංඛ්‍ය ආයුෂ්ක කාලයේ උපන් හොත් ඒ කර්මය බුදුවරයන් වර්ෂ අසංඛ්‍යයක් ජීවත් කරවීමට සමත් වෙයි. උන්වහන්සේලා උපදනා කාලය එතරම් ජීවත් විය හැකි කාලයක් නොවන බැවින් කාලය අනුව කර්ම ශක්තිය ගෙවී යයි. අත්ථේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි පයෝග විපත්ති පතිබාල්හානි න විපච්ඡන්ති. ප්‍රයෝග විපත්තිය නිසා විපාක නොදෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ. නොමනා පැවැත්ම ඇතිකල්හි මොහු බේබද්දෙක් සල්ලාලයෙක් හොරෙක් බොරුකාරයෙක් කපටියෙක් කියා සෙස්සෝ ඔහු වර්ජනය කරයි. ගෙදරකට බාර නොගනී. ගෙදරකට පැමිණියද ඔහු ආදරයෙන් නොපිළිගනිති. මේ ධනය මොහුට පැවරුවහොත් විනාශ කරනු ඇත කියා එබඳු දරුවාට දායාද දීමට මව්පියෝ නොකමැති වෙයි. එවැනි පුද්ගලයාට අතීත කුසලයන් ඇතද ප්‍රයෝග විපත්තිය නිසා ඒවායේ විපාක නොලැබේ. අත්ථේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි ගති සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති. ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුසල කර්මයෝ ඇතහ. ඇතමෙකුට ඇත්තා වූ කුසල කර්මයෝ ගති විපත්තියට පැමිණි ඇති බැවින් විපාක නොදෙති. එබඳු පුද්ගලයෙකුට යම් කිසි කුසලයකින් සුගතෙහි උපන්හොත් එතනට ඒ කර්ම පැමිණ වරින් වර විපාක දෙන්නට වන්නේය. එසේ විපාක දෙන්නට පටන් ගැනීම නිසා හෙතෙමේ මිනිස් ලොවින් දෙව්ලොවට, දෙව්ලොවින් මිනිස් ලොවට නැවත නැවත ඉපදෙමින් සැප ලබන්නේය. අත්ථේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි උපදි සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති. උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුසල කර්මයෝ ඇතහ. උපදි සම්පත්තිය ඇත්තේ ජනයාට ප්‍රියයි. ගිය ගිය තැනදී ඔහු ආදරයෙන් පිළිගනී. ඔහුට සංග්‍රහ කරයි. නැවතද පැමිණෙන්නට ආරාධනා කරයි. උපදි සම්පත්තිය ඇති දරුවා ගැන වැඩි ආදරයක් මව්පියන්ට වුවද ඇතිවේ. එබැවින් ඔහු උපදි සම්පත්තිය ඇති දරුවාට වැඩි සැලකිල්ලක් දක්වයි. ඔහු දියුණු කිරීමට වැඩියෙන් උත්සාහ කරයි. වැඩක් ඇති කලෙහි ඔහු ලවා එය නොකරවා තුමූම කරගනී. වැඩ කරන කලෙහිද ලෙහෙසි වැඩ ඔහුට දී බර වැඩ තමන් කරයි. මේ සැලකිලි ලැබීම කුසල කර්මවල විපාක දීමකි. එහෙත් එය ලැබෙන්නේ උපදි සම්පත්තිය ලදහොත්ය. අත්ථේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි කාල සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති. කාල සම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුසල කර්මයෝ ඇතහ. සමහර කෙනෙකුට බොහෝ පින් ඇත. එහෙත් විපත්ති කාලවලදී විපාක ඇති කිරීමට ඒ පින් සමත් නොවේ. සම්පත්ති කාලය පැමිණි විට කාල විපත්තියෙන් යටත්ව තිබූ ඒ කුසල කර්මයෝ බොහෝ සුඛ විපාක ගෙන දෙති. විභංග අටුවාවෙහි එයට සාධක වශයෙන් මහා සෝන තෙරුන් වහන්සේගේ හා වත්තබ්බක නීග්‍රෝධ තෙරුන් වහන්සේගේ කතා දක්වා තිබේ. කර්ම තත්වය පමණක් නොව පැරණි හාමුදුරුවන්ගේ හා සැදැහැවත් ගිහි බෞද්ධයන්ගේ තතුද දැනගැනීමට උපකාරවන බැවින් බෞද්ධයන් අතර ප්‍රසිද්ධියක් නැති ඒ කතා මෙහිදී මතුවට දක්වනු ලැබේ. මහා සෝන තෙරුන් වහන්සේගේ කතාව. වට්ටගාමිනී රජුගේ කාලයේදී ලක්දිව 12 වසක නියගයක් පැවතින ගොවිතැන් පාළු වී ගියෙන් ජීවත් වීමේ ක්‍රමයක් නැතිව බොහෝ මිනිස්සු වනගත වූහ. ඒ කාලයේම තිස්ස නම් බ්‍රාහ්මණයෙක් පිරිස් බලය ඇති කරගෙන රට පෙළන්නට විය. ඒ නිසාද ජනයාට නගර ග්‍රාමයන්හි විසීම අපහසු විය. තිස්ස බ්‍රාහ්මණයා මුල් කොට ඇති වූ මේ විපත බ්‍රාහ්මණ තිස්ස බය නමින් හඳුන්වා තිබේ. විපත්ති කාලයේ එළඹ සිටින කල්හි සැමදේම විනාශ වේ. එකල සිතොල්පව් වෙහෙර 12,000ක් භික්ෂූහු විසූහ. තිස්ස මහා විහාරයේහිද එපමණම භික්ෂූහු විසූහ. ඒ විහාර දෙකෙහි තුන් තුන් අවුරුද්දට සෑහෙන තරමට වී තිබින. සියල්ලම මීයන් විසින් කාදමන ලද්දේය. සිතුල්පව්වේ භික්ෂූන් වහන්සේ තිස්ස මහා විහාරයේහි වී ඇතැයි සිතා එහි යන්නට පිටත් වූහ. තිස්ස මහා විහාරයේ සංඝයා වහන්සේද සිතුල්පව් වෙහෙර වී ඇතැයි සිතා එහි යන්නට පිටත් වූහ. විහාර දෙකෙහි සංඝයා වහන්සේ එක් ගැඹුරු කඳුකරයක් සමීපයේ හමු වී ඔවුනොවුන් කතාකොට විහාර දෙකෙහි වී ඉවර වී ඇති බව දැන තැනින් තැන යාමෙන් කිනම් ප්‍රයෝජනයක් දැයි සිතා ගැඹුරු කඳුරු වනයට පිවිස තැන් තැන්වල වැඩහිඳ සැමදෙනා වහන්සේම හිඳිනා ඉරියව්වෙන් පිරිනිවී ගියාහුය. උන්වහන්සේලාගේ සිරුරු ආදාහනය කරන්නට කෙනෙක් එකල එහි නොවූහ. විපත්ති කාලය ඉක්ම ගිය පසු එකල විසූ සංඝයා විසින් ඒ රහතුන්ගේ ධාතුන් රැස්කර චෛත්‍යයක් කරවන ලද්දේය. තිස්ස බ්‍රාහ්මණයා රටවැනසීම නොනවත්වාම කරගෙන ගියේය. ඒ උවදුරු නැවැත්වීම සඳහා මහා සංඝයා වහන්සේ රැස්ව කතා කර තෙරුන් වහන්සේලා අට නමක් සක්දෙව් රජු වෙත යවූහ. සක්දෙව් රජු මේ විපත තමාට නොසන්සඳ විය හැකි බව කියා සංඝයා වහන්සේට මුහුදින් එතර වැඩම කරන ලෙසත් මුහුදේදී තමා ආරක්ෂාව සලසන බවත් කීය. නානා දිශාවන්හි විසූ භික්ෂූන් වහන්සේ නාගදීපයට රැස් වී දඹකළ පටුනෙහි මහා පසුරක් බැඳ වූහ. එහි වැඩ අවසන් වූ පසු පරතෙර යනු පිණිස සංඝයා වහන්සේ එයට නැග වැඩහුන්හ. සංයුත්ත බානක චූලසීව තෙරුන් වහන්සේ, ඉසිදත්ත තෙරුන් වහන්සේ, මහා සෝන තෙරුන් වහන්සේ යන තෙනම ඒ පිරිසෙහි ප්‍රමුඛයෝ වූහ. උන්වහන්සේලාගෙන් දෙනමක් මහා සෝන තෙරුන් වහන්සේට පසුරට නගින්න කීය. නුඹවහන්සේලා කුමක් කරන්නේ හුදයි මහා සෝන තෙරුණුව ඇසූහ. අපි මෙහිම නවතින්නෙමු. ඔබ නිසා අනාගතයෙහි බුදු සසුන රැකෙන්නේය. ඒ නිසා ඔබ යන්න යැයි උන්වහන්සේලා කීහ. ස්වාමීනි, නුඹවහන්සේලා නොයන්නාහු නම් මමද නොයමි. මටද නුඹවහන්සේලාට වන දෙයක්ම වේවා කියා මහා සෝන තෙරුණුවෝද නොගියහ. සෙසු භික්ෂූහු දිවි රැක ගනු පිණිස පරතෙර ගියහ. චූලසීව තෙරණුවෝ ඉසිදත්ත තෙරුන් වහන්සේ අමතා ඇවැත්නි, මහාසෝන ස්ථවීරයන් නිසා අනාගතයෙහි ශාසන පරම්පරාව පවතින්නේය. එබැවින් ඒ ආයුෂ්මතුන් අත නොහරනු මැනව යැයි කීහ. නුඹ වහන්සේ කුමක් කරන්නොහුදැයි ඇසූ කල්හි මම මහාසෑය වඳින්නට යමි යැයි කීහ. උන්වහන්සේ අනුරාධපුරය බලා වැඩම කොට මහා විහාරයට පැමිණියහ. දහස් ගණනින් භික්ෂූන් සිටි මහා විහාරය පාළු බිමක්ව තිබින. මහාසෑ මළුවෙහි එරඬු ගස් වැවී තිබින. සෑයිහි සෙවල බැඳී ඇති තැනින් තැන වල් පැලෑටි වලින් වැසී තිබින. තෙරණුවෝ ජීවමාන බුදුරදුන්ට සෙයින් ගෞරව දක්වා චෛත්‍ය වැඳ පැදුම් දිගශාලාවකට පිවිස ඉමහත් සංවේගයෙන් චෛත්‍යට සිදුවී ඇති විපත ගැන සිතමින් සිටියහ. සමීපයේ ගසක වෙසෙන දෙවියෙක් තෙරුන් වහන්සේ දැක සකුරු සහ සහල් නැලියෙක් ගෙන මගියෙකුගේ වෙසින් උන්වහන්සේ වෙත පැමිණ ස්වාමීන් වහන්ස කොයි වඩනාසේක්ද යැයි ඇසීහ. උපාසකය, මම දකුණට යමි යැයි තෙරණුවෝ කීය. එසේනම් මමත් නුඹ වහන්සේ සමගම යමි යැයි මගියා කීය. උපාසකය, දුබල වූ මට ඔබ යන හැටියට නොයා හැකිය ඔබ යන්න යැයි තෙරණුවෝ කීය. මමද නුඹ වහන්සේ යන පරිදිම යමි කියා මගියා තෙරුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. තිසාවව සමීපයට පැමිණි කල්හි මගියා තෙරුන් වහන්සේට ගිලන්පසක් සාදා පිළිගැන්වීය. එයින් තෙරුන් වහන්සේට තරමක ශක්තියක් ඇතිවිය. එයින් ගොස් වේණු නදී තීරයේ පාළු පන්සලකට පැමිණි මගියා තෙරුන් වහන්සේට වාසස්ථානය පිළියෙල කර දුන්නේය. පසුදින උදේ මගියා තෙරුන් වහන්සේට කැඳ පිස පිළිගැන්වීය. ඉක්බිති මගියා බත් පිස දවල් කාලයේ තෙරණුවන්ට පිළිගැන්වීය. තෙරුන් වහන්සේ ඔබටත් බත ඉතිරි කරගන්නයි කියා පාත්‍රය අතින් වැසුවාය. මගියා, මට තව වැඩිදුරක් යන්නට නැත කියා සියල්ල තෙරුන් වහන්සේගේ පාත්‍රයට බෙදුවේය. තෙරුන් වහන්සේ වළඳා අවසන් කල පසු මගියා උන්වහන්සේගේ පාසිවුරුගෙන යන්නේ දදුරු ඔය සමීපයට පැමිණ, ස්වාමීනි, අර දුමක් පෙනෙන්නේ කොලකා ජීවත්වන මිනිසුන්ගේ වාසස්ථානයක්ය. මම කලින් එහි යමි කියා තෙරුන් වහන්සේ වැඳ මගී වෙසින් සිටි දෙවියා ඔහුගේ භවනට ගියේය. තෙරුන් වහන්සේ දුර්භික්ෂ කාලයේ ඉක්මෙනතුරු කොලකන මිනිසුන් ඇසුරෙන් එහි විසූහ. ඉසිදත්ත මහාසෝන යන තෙරුන් වහන්සේලා දෙනම චාරිකාවෙහි ඇසුරෙන්නාහු අල ජනපදයට පැමිණියෝය. එහි එක් තැනක මිනිසුන් විසින් ඇටගෙන ඉවතලා ගිය මී පොතු රැසක් තිබිණ. ඉසිදත්ත තෙරුන් වහන්සේ ඒවා දැක, ඇවැත්නි, ආහාරයක් පෙනෙන්නේ යයි මහාසෝන තෙරුන්ට කියා සිවුරු පොරවා තවිකාවෙන් පාත්‍රයට අතගෙන එහි සිටියහ. ගම්දරුවෝ තෙරුන් වහන්සේ පාත්‍රය ගෙන සිටිනු දැක මුන්වහන්සේට මී පොතු ඕම් වුවමනා වී ඇතැයි සිතා ඒවාගෙන වැලි පිස තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි බාහා පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා දෙනම මී පොතු වැළඳූහ. උන්වහන්සේලාට සතියකටම ආහාර වූයේ එයයි. ක්‍රමයෙන් යන්නා වූ තෙරුන් වහන්සේලා චොරියස්සර නම් විල්තරට පැමිණියෝය. මිනිසුන් මල්ගෙන ඉවත දමා ගිය නෙළුම් දඬු එහි තිබින. ඉසිදත් තෙරුන් වහන්සේ ඒවා දැක පෙරසේම පාත්‍රය අතටගෙන ඒ සමීපයෙහි සිටියහ. ගම්දරුවෝ එසේ ඉන්නා තෙරුන් වහන්සේ දැක නෙළුම් දඬු පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ඒවා වැළඳූහ. උන්වහන්සේලාට සතියකට ආහාරය වූයේ එයයි. මේ තෙරුන් වහන්සේලා දිවි අතත් තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති සිකපද කඩ නොකරන්නාහ. සෙසු මිනිසුන් මෙන් වනේහි ඇවිද ආහාරය ගත හැකි කොළ පොතු අල සොයා උන්වහන්සේලා නොවලඳා මෙසේ දැඩි දුක් විඳින්නේ සිකපද කඩ නොවනු සඳහාය. මෙසේ ක්‍රමයෙන් යන්නා වූ තෙරුන් වහන්සේලා කැලෑ කොළවලින් ජීවත් වන මිනිසුන් වෙසෙන ගමක් සමීපයට පැමිණියෝය. එහි එක් දැරියකගේ මාපිය දෙදෙන ආර්යයන් වහන්සේ නමක් පැමිණියහොත් යන්නට නොදී නවතා ගන්නේයි දුවට කියා ආහාරයට යමක් සොයනු පිණිස වනයට ගියෝය. ඕ තෙරුන් වහන්සේලා දැක පාත්‍රගෙන අසුන් පනවා හිඳවා ගත්තාය. උන්වහන්සේලාට ආහාරයක් සම්පාදනය කොට පිළිගැන්වීමට ගෙයි කිසිවක් නොතිබින. ඕ වෑයගෙන ගසකින් පොතු ගලවා ඒවා ඔලිඳ කොල්ලද සමග වනෙහි ලෑ කොට ගුලිතුනක් සාදා එකක් ඉසිදත්ත තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තැබුවාය. දැරිය ඉතිරි ගුලිය ඉසිදත්ත තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි ද එකක් මහාසෝන තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තැබුවාය. දැරිය ඉතිරි ගුලිය ඉසිදත්ත තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තබන්නට අත දිගු කෙරෙත්ම මහාසෝන තෙරුන් වහන්සේගේ පාත්‍රයේ දෙසට අත ඉබේම හැරී යාමෙන් ඉතිරි ගුලිය මහාසෝන තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තැබුවාය. එකල්හි ඉසිදත්ත තෙරුණෝ බ්‍රාහ්මණ තිස්ස බයේදී රුක්පොතු ගුලිය සම්බන්ධයෙන් විපාක දෙන කර්මය කාල සම්පත්තියේදී කොපමණ විපාක දෙනු ඇද්දැයි කීය. උන්වහන්සේලා ඒවා වළඳා දැරිය විසින් පෙන් වූ වාසස්ථානයට වැඩම කළහ. මාපියන් පැමිණි කල්හි දැරිය තෙරුන් වහන්සේලා පැමිණි ඇති බව ඔවුනට කීවාය. මාපිය දෙදෙන තෙරුන් වහන්සේලා වෙත ගොස් වැඳ ස්වාමීනි, අපිට ලැබෙන සැටියකින් නුඹ වහන්සේලාට සත්කාර කරන්නම්. නුඹ වහන්සේලා මෙහි වෙසනසේක්වා යයි ආරාධනා කළෝය. උන්වහන්සේ දෙනම බය දුරු වී රට සුභීක්ෂ වනතුරු එහි විසූහ. සදහවත් බෞද්ධයා විපතේදීද භික්ෂූන් වහන්සේ අමතක නොකරන බව මේ පුවතින් දත හැකිය. විපත්ති කාලය ඉක්ම ගිය පසු මුහුදින් එතර ගිය භික්ෂූන් වහන්සේ පෙරලා පැමිණ මහාසෝන තෙරුන් වහන්සේ වෙසෙන තැන අසා එහි ගියෝය. තෙරුන් වහන්සේ භික්ෂූන් 500ක් සමග කාලක නම් ගම මණ්ඩලාරාම විහාරයට වැඩම කළහ. ඒ ගමෙහි පවුල් 500ක් විසූහ. එදින රාත්‍රියේ දේවතාවෝ ගමෙහි ගෙයක් නොහැර ගොස් මහාසෝන තෙරුන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේ හා මණ්ඩලාරාම විහාරයට පැමිණ සිටින්නාහ. හෙට හැමගේකින්ම කහවනුවක් අගනා පිණ්ඩපාතය සමග නවරියන් සලුවක් උන්වහන්සේට පිරිනමන්න යයි කීවෝය. පසුදින තෙරුන් වහන්සේලා කාලක ගමට පිඬු පිණිස පිවිසියෝය. ගැමියෝ උන්වහන්සේලා වඩා හිඳුවා කැඳ පිළිගැන්වූහ. ඒ පිරිසෙහි මණ්ඩලාරාම වාසී තිස්සභූති තෙරණුවෝ සංඝ ස්ථවීරයන් වූහ. එක් මහා උපාසකයෙක් පැමිණ උන්වහන්සේ වැඳ හිමියනි, මහාසෝන ස්ථවීරයෝ නම් කවුරුන්ද යැසීය? ඒ සමයෙහි මහාසෝන තෙරණුවෝ නවකයෝය. උන්වහන්සේ වැඩ සිටියේ පිරිස කෙළවරය. තෙරුන් වහන්සේ අත දිගුකොට මහාසෝන ස්ථවීර මොහුව මොහු යයි දැක්වූහ. උපාසක තෙමේ තෙරණුවන් වැඳ පාත්‍රය ගන්නට තැත් කළේය. මහාසෝන ස්ථවීරයෝ වැඩිමාලු තෙරවරුන් ඇති බැවින් තමන්ගේ පාත්‍රය උපාසක තැනට නොදෙති. එකල්හි තිස්සභූති තෙරණුවෝ ඇවැත්නි, සෝන මේ කිමෙක්දැයි ඔබ නොදන්නාක් මෙන් අපිද නොදනිමු. පින් ඇතියනට දේවතාවෝද සංග්‍රහ කරති. එබැවින් පාත්‍රය දෙන්න යයි කීය. තෙරුන් වහන්සේ උපාසක තැනට පාත්‍රය දුන්හ. ඔහු කහවනුවක් අගනා පිණ්ඩපාතයේ එහි තබා නවරියන් සලුවක් පාත්‍රයට යටින් තබා ගෙනවුත් උන්වහන්සේට පිරිනැමීය. එසේ සත්සිය දෙනක්ම එසේ 700ක් දෙනෙක්ම උන්වහන්සේට නවරියන් සලුවක් සහිත කහවනුව බැගින් අගනා පිණ්ඩපාතය පිරිනැමූහ. තෙරණුව තමන්ට වූ ලාභයෙන් මහා සංඝයාට සංග්‍රහ කොට මහසඟන හා අනුරාධපුරයේ මහා විහාරයට ගොස් මහාබෝධිය හා මහාසෑය වැඳ ථූපාරාම විහාරයේහි සිවුරු පොරවා සහ සඟන සමග දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙන්නාහු. දොරටුවෙහි සිට වළඳනා ශාලාව තෙක් මාර්ගයේ දීම කහවණු 60ක් අගනා පිණ්ඩපාතය ලැබූහ. ඉන් ඔබෙහි ලැබූ සාත්කාර අප්‍රමාණ විය. මෙතෙක් ලැබීමට පින් නැති සෝන තෙරුන් වහන්සේට කාල විපත්තියේදී මී පොතු, නෙළුම් දඬු, හෝ දඬු, කැලෑකොළ ආදියද දුබල වූයේය. කාල සම්පත්තියේ සිය ගණනකට සෑහෙන්නට ප්‍රත්‍ය ලබා දීමේ ශක්තිය ඇති මහා සෝන තෙරුන් වහන්සේගේ පින විපත්ති කාලයේදී කැලෑකොළ පමණවත් සෑහෙන්නට ලබා දීමට නොසමත් විය. නීග්‍රෝධ තෙරුන් වහන්සේගේ කතාව. බ්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ වත්තබ්බක නීග්‍රෝධ තෙරුණු වූ සාමණේර නමකි. ඒ නම හා ඔහුගේ උපාධ්‍යන් වහන්සේ පරතරට නොගොස් මෙහිම විසූහ. ඒ දනම දුර්භීක්ෂයේ කොලකන මිනිසුන් අසුරෙන් ජීවත් වන්නෙමුයි ප්‍රත්‍යන්තයට ගියෝය. සාමණේර නම සතියක්ම ආහාර නොලැබ සිට ගමක තිබූ තැනක තල්ගසක තල්ගෙඩි තිබෙනු දැක ස්වාමීනි මදකට නවතිනු මැනව තල්ගෙඩි කඩමි යයි කියා, සාමණේරය ඔබ දුබලව සිටින්නේය, ඒ නිසා තල්ගසට නොයව යයි උපාධ්‍යයෝ කීය. කුමක් වුවත් ගසට නගිමි යයි කියා සාමණේර නම පිහියද්ද ගෙන ගසට නැංගේය. තල්ගෙඩි කපා හෙලන්නට තැත්කෙරෙත්ම සාමණේර නමගේ පිහිතලය මිටින් ගිලිහි බිම වැටින. සතියකින් අහරක් නොලත් සාමණේර නමට ගසින් බැස පිහිතලය ගෙන නැවත ගස නැගීමට ශක්තියක් නැත. උපාය දන්නා සාමණේර නම තල්පතක් ඉරා එහි කොනක පිහිමිට බැඳ තවත් තල්පතක් ඉර ඉරා එකින් එක ගැටගසමින් පිහිමිට පොළොව එවා, ස්වාමීනි පිහිතලය මෙහි ඇමනුවහොත් යහකැයි යයි උපාධ්‍යන් වහන්සේට කීය. උපාධ්‍යයෝ එසේ කළහ. සාමණේර නම තල්පල කපා හෙලීය. උපාධ්‍යයෝ පිහිය බිමහෙලවා තල්ගෙඩියක් ගෙන කපා තබා සාමණේර නම ගසින් බටකල්හි ඔහුට දුන්හ. විපතේදීද සිරිත් කඩ නොකරන සාමණේර නම මම නුඹ වහන්සේට පළමුව නොවලඳමි කියා පිහියගෙන තල්ගෙඩි කපා මද උපුටා තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහිලා පිළිගන්වා තමා පසුව අනුභව කළේය. ඒ ගුරුගෝල දෙනම ගසෙහි තල්ගෙඩි ඇතිතෙක් එහි වැස ක්‍රමයෙන් යන්නාහු කොලකන මිනිසුන් වෙසෙන පෙදෙසක පාලු පන්සලකට පැමිණියෝය. සාමණේර නම ගුරුවරයාට විසීමට තැනක් පිළියෙල කළේය. තෙරණුවෝ සාමණේර නමට අවවාද කොට පන්සලට පිවිස දොර වසා සැතපුණෝය. සාමණේර තෙමේ අතීත සංසාරයේ විපත්වලින් මල ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නැත. ජීවත් වන මේ කාලයේ හැකි පමණින් බුදුන්ට උපස්ථාන කරමි යයි සිතා තන වැවී තිබුණු සෑමලුවට ගොස් එය පිරිසිදු කරන්නට පටන් ගත්තේය. දින ගණනකින් අහරක් නොලත් සාමණේර නමට නැගී සිටීම දුෂ්කර වූයෙන් බිම වැතිර තන උදුරන්නට පටන් ගත්තේය. වනෙහි ඇවිද දරපලා සපයා මීවදද ලබාගෙන යන මිනිසුන් සමූහයක් එතනින් යන්නාහු තන සෙලවුණු දැක එහි ගොස් විමසන්නාහු සාමණේරයන් එහි දැක තොරතුරු විමසන්නාහු මහ තෙර නමකුදු ඇති බව අසා දෙනමම වළඳන්න කියා සාමණේර නමට මී වද දුන්හ. ඉක්බිති ඔහු තමන් වාසය කරන තැන කියා හෙට තෙරුන් වහන්සේද සමග වැඩම කරනු මැනවයි ආරාධනාද කොට ගියෝය. සාමණේර නම මී ගෙන තෙරුන් වහන්සේ වෙත ගොස් පිටත සිට වඳිමි ස්වාමීනි යයි කීය. තෙරණුවෝ සාමණේර නම සාගින්නේ දැවෙන නිසා අවුත් කතා කරති යයි සිතා තුෂ්ණිම් භූත වූහ. තෙරුන් වහන්සේගෙන් පිළිතුරක් නොලත් බැවින් සාමණේර නම නැවත එසේ කීය. එකල්හි තෙරණුවෝ සාමණේරය දුබල මහණුන්ට කුමක් නිසා නිදන්නට නොදෙන්නේද යයි කීය. දොර අරින්නට හොඳය යයි සාමණේර නම කීය. තෙරණුවෝ දොර ඇර සාමණේරය කුමක් ලද්දයි කීය. ස්වාමීනි මිනිසුන් විසින් මී දෙන ලද්දේය වළඳනු මැනවයි සාමණේර නම කීය. පානයක් කොට වැළඳීම පහසු බව තෙරුන් වහන්සේ කී කලෙහි සාමණේර නම මීයෙන් පැනක් පිළියෙලකොට තෙරුන් වහන්සේට පිළිගැන්විය. මිනිසුන් වෙසෙන තැන ඇසුවෙහි දැයි තෙරණුවෝ ඇසුවහ. නොවසාම ඔවුහු කීය යයි සාමණේර නම කීවේය. එසේ නම් උදේ යාම අපහසුයි, දැන් එහි යමු යයි කියා තෙරුන් වහන්සේ පිටත් වූහ. ඒ දෙනම මිනිසුන් වෙසෙන තැනට සමීප තැනක සැතපුනහ. ඒ සාමණේර නම පැවිදි වූ දිනම සිටම ආරණ්‍යක දූතාංගය රක්නේය. අරුණ නගිනතුරු ගමක විසුවහොත් ඒ දූතාංගය බිඳේ. එබැවින් ආරණ්‍යකයෝ ගමකට ගියද අරුණට පළමු ආරණ්‍යට යයි. සාමණේර නම තමාගේ දූතාංගය නොබිඳුණු පිණිස රාත්‍රියේ නැගිට වනයට ගියේය. විපත්ති කාලයේ පැමිණි විට මිනිසුන් කෙරෙන් ධර්මයේද බැහැර වෙයි. ඒ නිසා ඒ විපත්ති කාලයේ ඇතැම් මිනිසුන් මිනිමස් කෑවේය. මහතෙරුන් වහන්සේ රාත්‍රියේ සාමණේර නම නොදැක ඒ නමත් මිනිකන මිනිසුන්ට අසුවෙන්න ඇතැයි සිතාගත්හ. පහන් වූ පසු සාමණේර නම ගුරුවරයාට පැන් හා දැහැටිගෙන පැමිණියේය. එකල්හි තෙරණුවෝ සාමණේරය ඔබ කොහි ගියේද? ඔබ නොවිචාරා බැහැර ගොස් මහලු මහණුන්ට විතර්කයක් ඇති කළේයයි ඒ වරදට දඩුවම් කරවයි කීහ. කරමි ස්වාමීනීයයි සාමණේර නම කීය. ඉක්බිති මුවසෝදා සිවුරු පොරවා මිනිසුන් වසන තැනට දෙනමම ගියහ. මිනිසයෝ ඔවුනට ඇති සැටියට අලකොළවලින් පිළියල කර ආහාර පිරිනැමුව. තෙරුන් වහන්සේ ඔවුන්ගෙන් ලත් ආහාරය වළඳා විහාරයට පැමිණියෝය. සාමණේර නම පැන්ගෙන ස්වාමීනි පාසෝදමි යයි කීය. එකල්හි තෙරුන් වහන්සේ සාමණේරය ඔබ රාත්‍රියේ කොයි ගියේහිද? නොදන්වා බැහැර ගොස් අපට විතර්කයක් ඇති කළෙහිය යයි කීය. සාමණේර නම ගිය කරුණ සැලකලේය. එකල්හි තෙරුන් වහන්සේ ඔබ නොව මේ කාරණයෙහි දඩුවම් විදීමට සුදුසු වන්නේ අපමයි යයි කීය. එතැන් පටන් තෙරුන් වහන්සේ ඒ විහාරයේම විසූහ. අප මහල්ලෝය, අපට කුමක් වේදැයි නොදත හැකිය. ඔබ තවම තරුණ බැවින් තමාගේ ජීවිතය රැක ගනුව යැයි තෙරුන් වහන්සේ සාමණේර නමට කීය. තෙරුන් වහන්සේ අනාගාමී කෙනෙකි. පසු කාලයේදී උන්වහන්සේ මිනී කන්නන්ට හසු වූහ. සාමණේර නම දිවි රැකගෙන සිට පසු කාලයේ උපසම්පදා වී ත්‍රිපිටකය උගෙන වත්තබ්බක නීග්‍රෝධ තෙරුන් වහන්සේ යන නමින් ප්‍රසිද්ධියට පැමිණියේය. රට සුකිත වූ පසු බැහැර ගිය බොහෝ භික්ෂූහු උන්වහන්සේ වෙත පැමිණියෝය. උන්වහන්සේ මහා භික්ෂු සමූහයක් පිරිවරා අනුරාධපුරයේ මහා විහාරයට ගොස් බෝධිය හා මහාසෑයත් ථූපාරාමයත් වැඳ නගරයට පිවිසියහ. නගරයේ දකුණු දොරටුවට යන තෙක් අතරමඟදී උන්වහන්සේට නවතැනකදී තුන් සිවුරු ලැබින. නගරයේදී බොහෝ සත්කාර ලැබින. විපත්ති කාලයේ කැලෑකුලත් සෑහෙන පමණට ලබා දීමට නොසමත් වූ නීග්‍රෝධ තෙරුන් වහන්සේගේ කුසල කර්මය කාල සම්පත්තියේදී මෙසේ මහත් විපාක ගෙන දුන්නේය. අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි පයෝග සම්පත්තිං ආගම්ම විපච්ඡන්ති. ප්‍රයෝග සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුසල කර්මයෝ ඇත. ඇතැමුන්ට බොහෝ පින් ඇතද පයෝග සම්පත්තිය නැති කල්හි ඒවා විපාක දීමට අසමත්ව තිබී ප්‍රයෝග සම්පත්තිය ඇති වූ විට විපාක දෙයි. ගුණදහම් පිරීම ප්‍රයෝග සම්පත්තියයි. ප්‍රයෝග සම්පත්තිය නිසා කුසලයන් විපාක දෙන බවට සාධක වශයෙන් විභංග අටුවාවෙහි දක්වා ඇති කතා මෙසේය. කූටකර්ණ රජතුමා චූල සුදම්ම නම් තෙර නමකට පැහැදී රජු උපුල්වැව වෙසෙනුයේ තෙරුන් වහන්සේ එහි කැඳවාගත්තේය. තෙරුන් වහන්සේ මාලාරාම නම් විහාරයේ විසූහ. රජතුමා තෙරුන් වහන්සේ කුමක් වළඳුණු ඍෂි ඇත්තෝද උන්වහන්සේ මෑණියන්ගෙන් අසා අලවලට කැමති බව දැන අලගෙන්වා විහාරයට ගොස් තෙරුන් වහන්සේට පිළිගන්වනුයේ ගුණ තේජස නිසා උන්වහන්සේගේ මුහුණ බැලීමටද නොසමත් විය. විහාරයෙන් නික්ම මිදුලට බැස තෙරුන් වහන්සේගේ හැටි කෙසේද යැයි දේවියගෙන් ඇසුවේය. ඔබ පුරුෂයෙකුත් වී තෙරුන් වහන්සේගේ මුහුණ බැලීමට නොසමත් වී නම් ඉතිරියක් වන මම උන්වහන්සේගේ මුහුණ බැලීමට කෙසේ සමත් වන්නේම්ද? තෙරුන් වහන්සේගේ හැටි මම නොදනිමි යැයි ඕ කීවාය. එයින් රජතුමා බුදුසස්නෙහි වඩාත් පැහැදී මාගේ රටෙහි බදු ගෙවන ගෘහපුත්‍රයෙකුගේ මුහුණ බැලීමට නොසමත් වෙමි. බුදුසසුන කොපමණ මහත්ය කියා අත්පොල සඳින. මේ රජතුමා ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේටද පැහැදී සිටියේය. තෙරුන් වහන්සේගේ ඇඟිල්ලක ගෙඩියක් සෑදින. රජතුමා තෙරුන් වහන්සේ දක්නට විහාරයේ ගියේ බලවත් ප්‍රේමයෙන් තෙරුන් වහන්සේගේ ගෙඩියේ තිබූ ඇඟිල්ල මුව තුල තබා ගත්තේය. මුව තුලදී ගෙඩිය සිදුරු වී ලේසරව පිටවිය. රජතුමා තෙරුන් වහන්සේ කෙරේ බලවත් ප්‍රේමයෙන් ඇඟිල්ල පිටතට නොගෙන ලේසරව ගිල්ලේය. පසුකල ඒ තෙරුන් වහන්සේ මරණ මංචකයේ සයනය කළහ. රජතුමා උපස්ථානයට ගොස් දහම්රියේ අකුර එනම් අලවංගුව බිඳේය යයි කියමින් හඬ හඬා හිස මත තබා අසූචි බඳුන් බැහැර කළේය. උන්වහන්සේලාට රජුගෙන් මෙතරම් සැලකිලි ලැබුණේ ගුණදහම් පිරීම නැමැති ප්‍රයෝග සම්පත්තිය නිසාය. තවද අහෝසිකම්මං අහෝසිකම්මං විපාකෝ යනාදීන් පටිසම්භිදා මග්ගයේ දැක්වෙන කර්ම විභාගයේද මෙතනින් දැක්විය යුතුය. සර්වාකාරයෙන්ම කර්ම හා විපාකයන්හි තත්වාකාරයෙන් දන්නා වූ ඥානය දෙවන තථාගත බලය වේ.